namo tassa bhagavato arahato samma sambuddhassa. මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන කමඨාන තමයි ආස්වාසය ප්‍රාස්වාසය රූපය නැති ස්වභාවයක්සේ මෙනෙහි කරන කමඨාන. අපි දන්නවා මේ ආනාපාන සති භාවනාව අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ විශේෂ භාවනාවක්. අපගේ ප්‍රාණය රැඳී පවතින්නේ මේ ආනාපාන සතිය තුළ. ආස්වාස ප්‍රාස්වාස කියන මේ ක්‍රියාවලිය නිසා ජීවියෙක් මිහිමත ජීවත් වෙමින් පවතී. ආස්වාස ප්‍රාස්වාස කියන ක්‍රියාවලිය තුළින් ජීවියා සසර ගමන පවත්වාගෙන යයි. එනම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ නැවතුනොත් පැවත්ම නැති වෙනවා. දුක වේදනාව කම්කටොළු හැම එකක්ම නවතිනවා. ඇයි? ආස්වාස ප්‍රාස්වාස කරන කොටගෙන තමයි ජීවියාගේ පැවත්ම නිර්මාණය සෑදිලා තියෙන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව ඇයි මේ තරම් විශේෂ ස්ථානයක් නියමෙන්නේ? ආනාපාන සතිය සෑම භාවනා යෝගියෙක්ම වඩන්නේ මෙලව පාලව සෑම තථාගතයන් වහන්සේ නමක්ම ඇයි මේ ආනාපාන සතියට මේ තරම් මුල් තැනක් දෙන්නේ කියලා බැලුවාම අපගේ ඇසට රූප පේනවා. ඒ රූප පේන බව අපි දන්නේ නැහැ. ඒ තරංගයේ ගොඩාක් සියුම් නිසා ඒ ගණුව දනුව නවත්තන්න අපට අවබෝධයක් නැහැ. අපට ශබ්ද ඇයෙනවා. මේ ශබ්දය තුළ ඇතිවෙන කම්පණය පිළිබඳ අපට අවබෝධය නැහැ. ආහාර පාන ගන්නකොට රස දැනෙනවා. රස දැනෙන බවත් ඒ රස තුළින් සිත කැළඹෙන බවත් අපට අවබෝධය නැහැ. සෑම චර්යාවක් නිසාම ශක්තිය වැය වෙනවා. මේ කය නාන ප්‍රකාර ක්‍රියාවල නිරත වෙනවා. නමුත් අපට අවබෝධයක් නැහැ. සිත මේ භවයේ උත්පත්තිය ලැබිච්ච මොහොතේ ඉඳලාම සිතවිලි නිර්මාණය කරනවා. මේක සසරේ පුරුද්දක් වශයෙන් සෑම භවයකම මේ සිතවිලි නිස්පාදනය කරන වැඩපිළිවෙලේ නිරත වෙනවා. ඒත් අපට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. එහෙනම් මේ පංචේන්ද්‍රිය පිළිබඳ භාවනාවකට අදහසක් පාළ වුණාම මේ සෑම ඉන්ද්‍රියක් තුළම වෙන රූප ධර්මතාවය, ශබ්ද ධර්මතාවය, ගන්ධ ධර්මතාවය, රස ධර්මතාවය, ස්පර්ශ ධර්මතාවය, චෛතසික ධර්මතාවය කියන මේ සෑම ධර්මතාවයක්ම ගොඩාක් සංකීර්ණ විෂයක්. මේ අවබෝධය යම්කිසි උත්තමයෙකුට පාළ වෙලා එයා මේක තුළින් ගවේෂණයට යොමු වෙලා පරම සත්‍ය සොයාගත්තොත්, අවබෝධ කරගත්තොත් එයාට විතරයි විමුක්තිය ලැබෙන්නේ. එහෙනම් අපි නිකන් වාඩි වෙලා කැළඹෙනවා, දුක් වෙනවා, අඬනවා, කල්පනා කරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මේ සෑම ක්‍රියාවක් තුළම මොනවද අභිරහසක් වශයෙන් තැන්පත් වෙලා තියෙන්නේ? මොනවද මේ ක්‍රියාවලට හේතු කියලා අපට ිතා ගන්න බෑ. ගොඩාක් ගැඹුරට භාවනා යෝගිව ඉන්න ඒ භාවනා යෝගින්ට ඇතිවෙන ප්‍රශ්නත් ගොඩාක් ගැඹුරුයි. අපට මතකයි එක ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. මේ සතරමා භූතවලින් නාම රූප නිර්මාණය වෙන්නේ ඇයි? මේ නිර්මාණය ඇතිවෙවි නැතිවෙවි දිගටම පවතින්නේ ඇයි? මේ සෑම සතරමා භූතයෙක්ම මේ ලෝකයේ අටගන්න හේතුව මොකද්ද? ඇයි සියලුම තථාගතයන් වහන්සේලා නිවීම දේශනා කරන්නේ? නිවන් දැක්වීමේ අවශ්‍යතාවය ඇති වුණේ ඇයි? නිවන් දැකීම තුළින් කුමක් සිදු වෙනවද මේ විශ්වතරලයට කියන මහා ගැඹුරු ප්‍රශ්න මතුවෙනවා. මේ ප්‍රශ්න මතුවෙනකොට උන්වහන්සේලාට උත්තර හොයා ගන්න බැරි වෙනකොට උන්වහන්සේලාගේ මුළු ජීවිත කාලෙම කැප කරනවා මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න. එහෙනම් අපි දන්නවා මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතනවල ගනුදෙනු එක්ක යම්කිසි අවස්ථාවක ගවේෂණාත්මකව අපි පැටළුනොත් ඒක දිගහරින්න බෑ. ගොඩාක් වෙලාවට මේ භාවනා යෝගින්ගේ ඔළුව අවුල් වෙන්න ප්‍රධාන හේතුව මේක. මේක කොහොමද ඇති වෙන්නේ කියලා ගැඹුරෙන් ගැඹුරෙන් කල්පනා කරනවා. ඒකේ විද්‍යාව දකින්න ඥානෙ නැහැ. පෙර භවවල වඩල නැහැ. මේ විඥානයේ ඒ පිළිබඳ අවබෝධය නැහැ. එන උවමනාවෙන් ගොඩාක් මාන්සිය මේක කල්පනා කරනකොට ඒ කම්පණය පීඩනයේ වේදනාව නිසා මොලේ සෛල ගොඩාක් විනාශ වෙනවා ආබාධිත වෙනවා. එතකොට කල්පනා ශක්තිය අඩු වෙලා තනියෙන් ඉනා වෙනවා, තනියෙන් කතා කරනවා, බලාගත් ගමන් ඕමම ඉන්නවා. මේ වගේ මානසික අසනීප තත්ත්වයන් වලට ගොදුරු වෙනවා. එනනම් මේ භාවනාවල් নানা ප්‍රකාර විදියට තිබුණාට වඩාත්ම සරල පාසු භාවනාව කුමක්ද? කිසිම අනතුරක් ආබාධයක් ඇති නොවි, මානසික ප්‍රශ්න, කායික ප්‍රශ්න ඇති නොවි ජීවිත කාලෙම සුවසේ වඩන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා බලනකොට, පේන්නේ නැති දේවල් ගවේෂණය කරන්න ගියාම තමයි ওই ප්‍රශ්න. එනම් පේන දේවල් ගවේෂණය කරනකොට ප්‍රශ්නයක් නැහැ කියන ඒ අවබෝධයේ මත මොනවද පේන දේවල් කියලා බලනකොට ඇස් දෙක පියාගෙන භාවනා කරන භාවනා යෝගියට මොකවත් පේන්නේ නැහැ. පේනවනම් යමක් ඒක මතකය අවදි වීමෙන්. ඇයෙනවනම් යමක් ඒක මතකය අවදි වීමෙන්. දැනෙනවනම් යමක් ඒකත් මතකය අවදි වීමෙන්. සිතෙනවනම් යමක් ඒකත් මතකයේ අවදි වීමෙන්. මේ ප්‍රශ්නේ ආවට පස්සේ මේ භාවනා යෝගියා කල්පනා කරනවා, මේ සෑම ගැටලුවක් ප්‍රශ්නයක්ම නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය මේකනම්, මේ ක්‍රමවේදයට විසඳුමක් නැත්නම් විසඳගන්න අපි අපෝසත් නම් කුමක්ද මේකට කරන්න පුළුවන් පිළියම කියලා කල්පනා කරනකොට පෑදිලිව පේනවා මේ නාසය කියලා ආයතනයක් තියෙනවා. මේ ආයතනයේ තියෙන ගනුදෙනුවේ විශේෂත්වය තමයි මේක භෞතිකව දැනෙන මට්ටමින් ගනුදෙනවා. එහෙනම් මේකට සමවැදුනාම මේ ස්පර්ශය නිතරම දැනෙනවා, අවබෝධය වැඩි, වැටෙන ප්‍රමාණය වැඩි. එහෙනම් මේක තමයි මේ ලෝකයේ තියෙන සරලම භාවනාව කියලා. විශාල වායු පින්ඩයක් නාසය තුලට දලාගෙන යෑම, ඒ වගේම වායු පින්ඩයක් නැවත කය තුලින් එළියට ගලාගෙන යෑම, මේක වර්තමාන මොහොත තුල නිතර නිතර ස්පර්ශානුකූලව සිදුවමින් පවතින නිසා මේකට සමවදින එක හරි ලේසි. මේක තුලින් ඇතිවෙනා වූ අවබෝධය තුලින් ප්‍රඥාවටපත් වෙන්න ගොඩාක් ලේසි කියන අවබෝධය නිසා මේ ආනාපානසති සූත්‍රය ශ්‍රේෂ්ඨ සූත්‍රයක් බවට පත් වෙලා, ආනාපානසති භාවනාව අද වර්තමානයේ සෑම භාවනා මධ්‍යස්ථානයකම සියලුම රටවල්වල සෑම ආගමික තත්ත්වයක් තුළම වඩන භාවනාවක්. එනම් මේ ආනාපානසති සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කළාට අද සියලු සත්‍යයන් මේ ආනාපානසතිය පුරුදු කරනවා. හේතුව මම බෞද්ධයෙක් නෙමෙයි, මම භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ නැහැ, මට මේ ආගම් ભેද මොකවත් මට ප්‍රශ්න නෙමෙයි, මට ඒව අදාළ නැහැ කියලා කවුරු කිව්වත් ඒ කියන කෙනාට උස්ම ගන්න එක නවත්තන්න බෑ. එනම් මොන ප්‍රශ්නයක මොන தත්වයක මොන මට්ටමක සිටියත් එයාට ජීවත් වෙන්න උස්ම ගන්න සිද්ධ වෙනවා. එනම් අද වර්තමානයේ කෝටි 800ක් ඉන්නවයි කියලා ජනගහන වාර්තාව තියෙනවා. ඒ සංගණන වාර්තාවට අනුව කෝටි 800ම අද තථාගතයන් වහන්සේ දේශනා කරපු ආනාපානසති භාවනාව සිදු කරමින් පවතිනවා. එනම් මේ භාවනාව තුළ විශේෂ කමඨාන් රාශියක් තියෙනවා. සම්පූර්ණ ආනාපාන සතිය භාවනාව තුළ තියෙන කමඨාන් ගණන තමයි 121ක් තියෙනවා. අභිධර්මානුරූපීව බලනකොට චෛතසික 121ක් පාළ වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ආනාපාන සතිය තුළ භාවනා ක්‍රමවේද 121ක් පවතිනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් ගත්තාම දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙච්ච ආස්වාස ප්‍රාස්වාසය තුළ මට්ටම් 32ක් තියෙනවා. එහෙනම් ක්‍රමවේද 121ෙන් 32කට විශේෂ තැනක් හිමි වෙනවා. තවත් විශේෂිත භාවනාව වශයෙන් අපි සමාරයේ වඳුනාගෙන භාවනා කමඨං 40ක් වශයෙන් කසින 40ක් වශයෙන් දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් මේ භාවනා ක්‍රමවේද තුල මේ උපක්‍රම තුල විශේෂ ක්‍රමයක් තමයි ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක්සේ මෙනෙහි කිරීම. මේ භාවනාව වඩන භාවනා යෝගියා රූපයක් නැති ස්වභාවයක් තුල මේ සිත මෙනෙහි කරනවා. මේ රූපයක් නැති ස්වභාවය කියලා කියන්නේ මොකද්ද? කළුවර වෙච්ච අන්ධකාර පීඩනයක් නාසය තුලට ඇතුල් වෙනවා. කළුවර වෙච්ච අන්ධකාර පීඩනයක් නාසයෙන් පිටව යනවා. ඇයි? නිල් පාට උෂ්ම, සුදු පාට උෂ්ම, කා පාට උෂ්ම කියලා ඒම උෂ්ම නැහැ. උෂ්මේ වර්ණය ආවරණයක් වශයෙන් ඉතාගෙන පාටක් නැති රූපයක් නැති අරූපාවචර පීඩනයක් නාසයට ඇතුල් වෙනවා. අරූපාවචර පීඩනයක් නාසයෙන් එළියට යනවා කියන එක මත සිය පීඨවගෙන ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක්සේ මෙනෙහි කරනවා. මේ භාවනාව දිගටම මෙනෙහි කරගෙන යනකොට මේ භාවනා යෝගියාට වැටෙනවා රූපයක් නැති ස්වභාවයක් තුල සිය පීඨනකොට තමන්ට මොනවද වෙන්නේ? තමන්ට සිද්ධ වෙන්නේ මොනවද? මේ කවුරුද 10ක් 20ක් වැඩුවාම මොකවත් ලැබෙන්නේ නැත්නම් අපරාධ කාලය. එහෙනම් මේ කමඨාණෙන් තමන්ට සිදුවෙන්නේ කොමක්ද කියන එක පිළිබඳ අවධානමෙන් කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා රූපයක් නැහැ කියලා කියන්නේ කර්මයක් නැහැ කියන එක. රූපයක් නැත්නම් ඇලීමක් ගැටීමක් නැහැ. කවුරුරි මිනිස්සෙක් අපි ආලා තියනවද? මොකවත් නැති අවකාශයකට නිඳාපාස කරලා බැනිනවා. එහෙම වුණත් අපි කියන්නේ යාට ඔළුව හොඳ නැහැ කියලා. හොඳ ආදරෙන් කරුණාවෙන් තනියෙන් කතා කරන මිනිස්සෙ මේ ලෝකේ ඉන්නවද? එහෙම ඉන්නවනම් එයාගේ ඔළුව හොඳ නැහැ. මිනිස්සු නැතුව තනියෙන් ඉනාවෙනවනම් ඒත් එයාගේ ඔළුව හොඳ නැහැ. කවුරුත් නැතිව තනියෙන් වාඩි වෙලා හේතුවක් නැතුව අඬනවනම් ඒතුවක් දන්නේ නැත්නම් තනියෙන් අඬනවා ඉන්නවා නම් ඒ කියන්නේ ඒත් එයාගේ ඔළුව හොඳ නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන සෑම දුකකටම ප්‍රශ්නයකටම මුල් වෙච්ච හේතුවක් තමයි රූපය. මේ රූපය මුල් වෙලා තමයි ඇලීම, ගැටීම, ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අභිරාස වැටෙනකොට මේ භාවනා යෝගියා සැක නැතිව තීරණයකට එනවා. මේ ලෝකේ කොච්චර නාම රූප තිබුණත් හැම එකක්ම රූපයක් නැති ස්වභාවයෙන් දකින්න පුළුවන් නම් මමත් නැහැ, ප්‍රශ්නත් නැහැ, නාම රූපත් නැහැ, මම ඒකාන්ත වශයෙන් ඈතර වෙනවා. එහෙනම් අපට ඇතිවෙන සෑම ප්‍රශ්නයක්ම ඇතිවෙන්නේ සෑම දුකක්ම නිර්මාණය වෙන්නේ රූපයක් මුල් කරගෙන. රූපයක් නැතුව ප්‍රශ්නයකට නිර්මාණය වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ රූපය තමයි මගේ දුකට හේතුව, මේ ප්‍රශ්න වලට හේතුව, ඉපදීමට හේතුව. මේක කල්පනා කරලා අවබෝධ වුණාම මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම රූපයක් නැතුව දකින්න ඕනේ. වටිනාකමක් නැති වෙනවා රූපේ නැති වෙනකොට. රූපය තියෙනකොට වටිනාකම අකමැති වුණත් ඉබේ ඇති වෙනවා. ඒ නිසා තමයි ඇලීම ගැටීම ඇති වෙන්නේ, ජාති ජරා භව දුක්ක ඇති වෙන්නේ. මේක වටා ගත්තාම මේ භාවනා යෝගියා ගොඩාක් සන්තෝෂ වෙනවා. මට නිවන් මාර්ගය අම්බුණා. වාඩි වෙලා එරමිනිය ගොතාගෙන මම සෑහෙන කාලයක් දුක්ුණේ මේක හොයාගන්න මට අම්බ වුණා. මේ ලෝකේ පේන සෑම දෙයක්ම රූපයක් නැතුව බලනවා නම් රූපයක් නැති තැන ලෝභයක් ඇති වෙන්නේ නැහැ, ద్వේෂයක් ඇති වෙන්නේ නැහැ, රාගයක් ඇති වෙන්නේ නැහැ. ඇයි රාගය ඇති වෙන්න රූපයක් මතු වෙන්න ඕනේ? ලෝභය ඇති වෙන්නේ කුමක් පිළිබඳවද? ඒ රූපය ඇති වෙන්න ඕනේ. තරා අටගන්නේ කුමක් පිළිබඳවද? කවුරු පිළිබඳවද? ඒ රූපය ඇතිවෙන්න ඕනේ. එහෙනම් අරූපය තමයි මේ ලෝකයේ තියෙන එකම විසඳුම. අන්ධකාර ස්වභාවය තමයි මේ ලෝකයේ තියෙන එකම විසඳුම. ඉස්වෙච්ච ඉස්භාවය තමයි මේ ප්‍රශ්නවලට තියෙන එකම ලෝක උත්තරය. මේක වටා ගත්තාම මේ භාවනා යෝගියා දෘෂ්ටියකට ලක් වෙනවා. මේ සෑම සංස්කාර ධර්මයක්ම සෑම රූපයක්ම අරූපව දැක්කොත් ඉපදීම නවතිනවා, කර්ම නිර්මාණය වෙන එක නවතිනවා, ජාති ජරා භව හැදෙන එක නවතිනවා. මේක ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් එයා සම්මා දෘෂ්ටියටපත් වෙලා සෝවාන් ඵලයටපත් වෙනවා. එයා ළඟට ගිහිල්ලා මේ ගේ ලස්සනයි, මේක අපි දෙන්න දෙකට බෙදාගම කිව්වම නෑ, ඔයාම තියාගන්න, මෙතන ගෙයක් නෑ, ගල්වැලි සිමෙන්ති ටික එකතු කරලා අනලා ඉටවලා තියෙනවා, කවදරි දවසක මේක පෙරලෙනවා, නැවත වැලි බවට, නැවත ජලයේ බවට, නැවත මේ සතරමා භූත බවට පත් වෙනවා. එදාට ගෙයක් නෑ. එනම් මේ ලෝකයේ මේ නිර්මාණ හැම එකක් තුළම නැති ස්වභාවය පේන්න පටන් ගන්නවා. මේ නැති ස්වභාවය නිතර නිතර දකිනකොට, ඒ නැති ස්වභාවය තුළින් අරූපය පේන්න පටන් ගන්නකොට, එයා මේ ලෝකයේ කිසිම දෙයකට කැළඹෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ තත්වය තුළ, ඒ මනස තුළ කැළඹිච්ච ආනන්තරිය පාපකර්ම මට්ටමේ මොකවත් වෙන්නේ. හේතුව මේ සිත නිතරම අරූප දියා දකිනවා. ගාණ්ඩ එන මිනිසයා එහෙම කෙනෙක් නෑ. මේ සතරමා භූතයා තමයි එන්නේ. සතරමා භූතයා පොල්ලක් අරගෙන එනවා. පොල්ලත් සතරමා භූත, මෙයත් සතරමා භූත. පුදුම වැඩේ. පඨවිය, ආපෝ, වායෝ, තේජෝ කොටස් වලට නිර්මාණය වෙලා විවිධාකාර රූපවල් අරගෙන මනුස්සයෙක් වෙලා, පොල්ලක් වෙලා, සරප්පුවක් වෙලා, ඇඳුමක් වෙලා, ලස්සන නිර්මාණයක් වෙලා මගේ ළඟට එනවා යම්කිසි ගනුදෙනුවක් කරන්න. මේ අරූප ස්වභාවය පේනවා. පුද්ගලයෙක් නැතුව පුද්ගලයෙක් ඇති වෙලා, භාණ්ඩයක් නැතුව භාණ්ඩයක් ඇති වෙලා, සතරමා භූත නැතුව නිර්මාණයක් ඇති වෙලා මේ ක්‍රමවේදය වැටහෙනවා. මේ ක්‍රමවේදයට සමවැදිලා එයාගේ ජීවිතය සන්තෝෂයෙන් ගත කරනවා. මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා, මම මේ පරම සත්‍ය දැක්කා. මේ ලෝකයේ හැම දෙයකම, හැම දුකටම හේතු වෙච්ච මේ රූප අරූප වශයෙන් දකින්න පුළුවන් නම් මගේ විමුක්තිය ඒක තුල තියෙනවා. මේක දැකලා සන්තෝෂයෙන් හිටපු ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා, මම තාම යම්කිසි පැටලවිල්ලක ඉන්නවා. ඇයි අරූපයක් වශයෙන් දැක්කාට මේ අරූපය තුලින් මට නිවීමක් ඇති වෙන්නේ නැහැ? සෑම මොහොතකම ක්‍රියාවක් ඇති වෙනවා, පැවත්මක් පිනනවා. මේක නිවීමටපත් වෙලා නැහැ කියන එක වැටහෙනකොට මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා, මොනවද මේක තුල තියෙන අභ්‍යන්තර අභිරාස කියලා ගවේෂණය කරලා බලනකොට මේ ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා, මට අවුෙච්ච නැති ප්‍රශ්න ටිකක් පිනනවා. ඒක තමයි මේ රූපය අරූපය වශයෙන් දැක්කාට, සබ්දේ මම තාම සබ්දයක් නැති නිස්කලංක භාවයෙන් දකින්න ශ්‍රවණය කරන්න තාම මං සමත් වෙලා නැහැ. එනම් තමන්ට දැනෙන මේ රස රස නැති ස්වરૂපයෙන් දකින්න මං දක්ෂ නැහැ. සුවඳ සුවඳ නැති ස්වરૂපේනොත් ගඳ ගඳ නැති ස්වરૂපේනොත් ස්පර්ශය ස්පර්ශය නැති ස්වરૂපේනොත් චේතනාව චේතනාවක් නැති ස්වરૂපේනොත් දකින්න මම දක්ෂ වෙලා නැහැ. ඇසේ ප්‍රශ්නේ විතරයි වැටුනේ. ඒ චක්කුව තුළ පවතින ධර්මතාවය තුළින් මට මාර්ගය ප්‍රත්‍යක්ෂ වුණා. හැබැයි මේ ප්‍රශ්නය ආයතන අය තුළම තියෙන එකක්. එහෙනම් ඇයෙනවනම් යම් කිසි දෙයක් ඒක නොවුනොත් කොහමද තියෙන්නේ? නොහැසූ තත්වයක් තුළ මොන වගේ මානසිකත්වයක්ද තිබුණේ? ඒ තත්වයට සමවදින්න ඕනේ. අපි කියනවා නොහැසූ ධර්මය කියලා. ඒ කියන්නේ ධර්මය කවුරුත් දන්නේ නැහැ. ඒක ආපු නැති එකක්. කවුරු හරි කෙනෙක් මේක නොහැසූ ධර්මයක් කියලා කියනවනේ ඒක බොරුවක්. ඒක නොහැසූ ධර්මයේ වෙන්නේ ආන් නැතුව ඉන්න තාක්කල්. මට මතකයි මගේ ගුරුවරයා මේ දක්වා ආපු නැති එකක් මට කියන්න ඕනේ. ඒ නිසා අවස ආශ්‍රමෙන් යන්න එපා. මෙතන ඉන්න මගේ කුටියේ විශේෂ කාරණාවක් කියන්න තිනවා. මේ පංචමා භූතවල තියෙන විශේෂ අභිරාසක් කියලා. ඒ කුටියෙන් වහාම මං පිටත් වුණා. මට අවුරුදු 8යි. ඒ ගුරුවරයා කල්පනා කළා මේ ශිෂ්‍යයා නොඉක්මුණු කෙනෙක්, කිසිම සීලයක් නැහැ, මගේ අවවාදය පිළිගත්තේ නැහැ කියලා. දවස් දෙකක් විතර අමනාපෙන් හිටියා. පසුව මගේ වැඩිහිටියත් එක්ක කතා කරලා චෝදනා කළාම අපගේ පවුලේ වැඩිහිටියා අරගෙන ගිහිල්ලා මාව එයා ළඟ ඉටවලා කිව්වා කාරණාව ගුරුවරයාට පැහැදිලි කරන්න. මොකද්ද මේ කාරණාව තුළින් දැක්කේ? ඒක කියන්න නැත්නම් මේ ආශ්‍රමයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විනය පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට ඒ නොයසෝ ධර්මයේ පිළිබඳ මට දේශනාවක් කරන බව, නොයසෝ කාරණාවක් කියන බව ගුරුවරයා කිව්වාම මම පිටත් වුනේ. ඒක නොයසෝ දෙයක් නම් නොයසෝ දෙයක් වශයෙන් පවතින්න ඕනේ නම් ඒක නොහා ඉන්න ඕනේ. ඒක ආගත්තොත් ඒක නොයසෝ දෙයක් වෙන්න බෑ. ඒක ආගත්ත දෙයක්, ඇසු දෙයක්, ඒක එතනින් ඉවරයි. ගුරුවරයා කියන්නේ ඇසු ධර්මයේ වටින්නේ නැහැ. එහෙනම් නොයසු ධර්මයේ තියෙනවා. ඒක නොයසු ධර්මයේ නිසා ඇසු ධර්මයට වඩා වටිනාකම වැඩි බව. එහෙනම් ආගත්ත දේවල්ට වඩා ආගත්ත නැති දේ වටින්නේ ආගන් නැතුව ඉන්න තාක්කල්. ආගත්ත ගමන් ඒක ආගත්ත ඝණයට වැටෙනවා. නොයසු වටිනාකම ඒක තුළින් පා වෙලා යනවා, අතුරුදාන් වෙනවා. ගුරුවරයා යමක් දන්නවා, ඒක දැනගත්ත දේවල්ට වඩා වටිනා දෙකක්. ඒ නිසා නොයසු ධර්මය කියලා නමක් දීලා ඒකට වටිනාකමක් දීලා අර කියපු දේවල් ආගත්ත දේවල් වලට සාපේක්ෂව ඉහළ තැනක වටිනාකම තියාගෙන ඉන්නවා. ඒ වටිනාකම රකින්න මට ඉතුණා. ඒ වටිනාකම අඩු නොකර ඒ පූජනීය භාවය ඒක තුළ රණවන්න ඕන ඉතුණා. ඒ නිසා මම ඉව්වොත් ඉතියොත් මේක කියනවා. මම මෙතන රැඳුනත් මේක දේශනා කරනවා. අර නොයසු ධර්මය ඇසු ධර්මයේ බවට පත් වෙලා අර වටිනාකමේ අඩු ලයිස්තුවට මේක ලයිස්තුගත වෙනවා. ඒ නිසා තමයි පිටත් උනේ. එහෙනම් බලන්න මේ ලෝකේ අපි අපේ කන් වලින් ඇහිච්ච දේවල් දිහා බලලා කන් වලට ඇෙන දේවල් දිහා අවධානම යොමු කරනකොට මොනතරම් ගැඹුරු ධර්මතාවයන් මේක තුළ තියෙනවද අපට ගවේෂණය කරන්න. එනම් මේ චක්කුව තුළ තිබිච්ච ප්‍රශ්නය තමයි අරූපයක් වශයෙන් දකින්න එක. එනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ නොපෙනුණු මට්ටමින් ඇස තිබුණා නේද? ඒ මානසිකත්වයේ ඇස නඩත්තු කරන්න. නොයසු මට්ටමේ කන තිබුණා, ඒ මට්ටමින් අපට මේ කන පාවිච්චි කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙට විසඳුමක් ඇති වෙන බව ඒ භාවනා යෝගියාට තේරෙනවා. උදාහරණයක් වශයෙන් කණ්ඩායමක් ඇවිල්ලා අපට කැත විදියට බයිනවා, නිඳා කරනවා, අපාස කරනවා. ඒ කට්ටිය ගියා. හැබැයි මාසයක් දෙකක් අවුරුද්දක් ගියත් ඒ කම්පණය අපෙන් යන්නේ නැහැ. මතක් වෙන ගානේ සිත උඩ පැනපැන කෑ ගන්නවා, කොඳුරනවා. හැබැයි අපි ප්‍රශ්නයක් අහන්න ඕනේ අපෙන්. මේ විවේචන නින්දාව අපකීර්තිය ආන්න කලින් තිබුණා නේද? සංසුම් භාවයක්, ප්‍රීතිමත් භාවයක්, නිදාසක්, සතුටක්, සාමයක්, ප්‍රීතිය. ඒ මානසිකත්වයට මොකද වුනේ? එහෙනම් මේක ඇයිච්ච ගමන් අර ටික අතුරුදාන් වුණා නම් මාර්ගඵලයක් නැහැ කියන එක ඔප්පු වෙනවා. මේම තමයි ප්‍රඥාව වටාගන්නේ විඥානීය තිය තුල තියෙන අවබෝධය තේරුම් ගන්න මනින මීටරේ මේක. එහෙනම් කිසියලෝම දෙන අපට කෑගාලා බැනලා ශබ්ද පූජා පවත්තලා යනවා. ඒ අර ආන්න කලින් සවන් දෙන්න කලින් තිබිච්ච මානසිකත්වයේ ඒමම තියාගෙන ඉන්නවා. ඒකේ කිසිම වෙනසක් වෙන්න දෙන්නේ නැහැ. මේක අවබෝධ වුණ තමයි රූපයක් නැති ස්වභාවය තුල අරූප භාවනාවේ සකෘදාගාමි ඥානය පාළ වෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා රූපයක් නැතුව බැලුවාට කමන්නේ නැහැ. සද්දයක් නැතුව මේක ආන්න පුළුවන් වෙන්න ඕනේ. රසයක් නැති ස්වභාවයෙන් මේක වළඳන්න පුළුවන් වෙන්න ඕනේ. ගඳ සුවඳ නැතුව මේක ආස්වාස ප්‍රාස්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇඟීමකින් තොරව ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේම කෙරුවොත් මේම හිටියොත් විතරක් මට විමුක්තිය ඇති වෙනවා. නැත්තම් ඒකාන්ත වශයෙන්ම මම ඉපදෙනවා. රාතන් වහන්සේ නමක්ට යම්කිසි කෙනෙක් ස්පර්ශයක් කළා නම් තෘෂ්ණාවෙන් යුක්තව වරදක් කළා නම් උන්වහන්සේ දුස්සිය වෙන්නේ නැහැ, පරාජිකා වෙන්නේ නැහැ. අර කරපු කෙනාටයි වරද වෙන්නේ. ඇයි? ස්පර්ශ නොවුන මට්ටමින් උන්වහන්සේ ඒක තුළ ඉඳලා උන්වහන්සේට වරදක් වෙන්නේ නැහැ. හේතු උන්වහන්සේ ස්පර්ශ වේදනාව විඳලා නැහැ, ඉවසලා නැහැ. ඒ නිසා උන්වහන්සේ නිතරම පිරිසිදු රාතන් වහන්සේ වශයෙන්ම ඉන්නවා. උන්වහන්සේගේ සීලය කෙලසන්න මේ ලෝකේ කාටවත් බෑ. මේ ඥානය පාළ වුණාම මේක වඩන්න ඕනේ, මේක හදන්න ඕනේ. අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම ගනුදෙනු නොකරන මට්ටමින් ගනුදෙනු කරන්නටත් ගනුදෙනු වෙනකොට පවතිනකොට අර නොකලාව මානසිකත්වය තුල සිටගෙන ගනුදෙනු කරවන්නට අවශ්‍යයි කියන මේ ක්‍රියාවේ යෙදෙනකොට මේක වඩනකොට පුරුදු කරනකොට මේ ඥානය ටික ටික ප්‍රගුණ වෙනකොට මේ අවබෝධයටපත් වෙච්ච විඥාණයට අපි කියනවා සකෘදාගාමි ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා කියලා. එහෙනම් දැන් අපට පේනවා ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක් තුල අරූපාවචර ස්වභාවය තුල භාවනා කරන භාවනා යෝගියා හැම දෙයක්ම අරූප කරනවා. රූපය තමයි ඉපදීමට හේතුව, ලෝභ දේශ මෝහයට හේතුව. අරූප කරන කමඨාන දිගටම වඩාගෙන වඩාගෙන යනවා. මේක වඩාගෙන යනකොට දැන් නාම රූප තියෙනවා, හැබැයි මොකවත් පේන්නේ නැහැ. ඡායාව අනපායිනි, ඡායාවාගේ මේවා යනවා එනවා ගණදෙන කරනවා, මොකටවත් රූප නැහැ. කරුණු කාරණා මොකවත් නැහැ. සාකච්ඡා කරන්න හේතුවක් නැහැ. ඉබේ ගණදෙන කරමින් සිදුවෙමින් ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් යනවා. මේ ස්වභාවය තුල ඉන්නකොට මේ භාවනා යෝගියාට තේරෙනවා තාම මොකද්ද අඩුවක් තියෙනවා Tamanට. කුමක්ද පවතින අඩුව? මේ අරූපකින රූපයක් නැති ස්වභාවය තුල ඉන්න මට විශාල අඩුවක් තියෙනවා. රූපයක් නැහැ කියලා සිතීමත් රූපයක් තමයි. දැන් අපි කෙනෙකුට නැති කැවුම් බෙදන්න කියලා කිව්වම අර නැති කැවුම් කියන එකත් කැවුම් జాතියක් තමයි. හැබැයි කන්න බැරි. එහෙනම් මේ විදියට රූපයක් නැහැ කියලා කියන්නත් රූපයක් තියෙන්න එපාය. දැන් අපට පුළුවන් වාජනය යම්කිසි උපකරණයක් අරගෙන මේක ඉස් එකක්. මේ වාජනය ඉස් එකක් කියලා අපි කියනවා. ඉස් කියලා කියන්නේ ඉස් කියන රූපේ තියෙන්න එපාය. අවකාශය කියන රූපේ තියෙන්න එපාය. ඉස් කියන වචනේ මේක හඳුන්වන්න. එහෙනම් රූප තියෙන තාක්කල් අපි රූප කියලා කියනවා. රූප නැත්තම් රූප නැහැ කියන රූපය පෙන්නවා තමයි කියන්නේ. මෙතන රූපයක් නැහැ, මේක අරූප. එහෙනම් අරූපයේ තියෙන එකත් රූපයක් කියන බව මේ විඥාණයට ඥානයක් පාළ වෙනවා. එහෙනම් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මොකවත් නැද්ද? නැහැ, තියෙනවා. අරූප කියලා කියන රූපේ තියෙනවා. ඒ රූපය කවදාද තේරුම් ගන්නෙ? එදාට මේ විඥානීය තුල ලෝභ දේස ඇති වෙනවා. එදාට තමයි චුත වෙලා වෙන විශ්වයකට යන්නේ. එතකන් එයා අරූපය තුල මොකවත් නැහැ කියනවා නම් ඉපදීමකුත් නැහැ කියන ස්වභාවය තුල එයා ජීවිත කාලෙම ඉන්නවා. එහෙනම් රූපයක් නැති තැන්වල රූපයක් තියෙනවා. ශබ්දයක් නැති තැන්වලත් ශබ්දයක් තියෙනවා. ඒ ශබ්දයට කියන වචනය නිස්සබ්දය. එහෙනම් මේක තුල තියෙන යථාර්ථ සියුම් தත්ත්වය තේරුම් ගන්න පටන් ගත්තාම සමාධියට කිට්ටු වෙච්ච ඒ තරංගවල තියෙන ප්‍රඥාව පාළුනාම මේ ආර්ය ශ්‍රාවකයා අනාගාමි ඵලයටපත් වෙනවා. එයා දැන් ලොකු දේවල් මොකවත් ගන්න දෙන්න කරන්නේ ඔක්කොම සියුම් වැඩ තියෙන යාළඟ. ශබ්දයක් නැහැ කියලා කියනකොට එයා කියනවා ශබ්දයක් නැත්තම් ශබ්දයක් නැහැ කියන එක තේරුම් ගත්තේ ශබ්දයක් තුල නේද? ඒ ශබ්දයට නිස්සබ්ද කියලා කියනවා නේද? එහෙනම් ඒ ශබ්දය නිසා තමයි මේ සත්‍යය පේන්නේ නැත්තේ. එයා කියනවා මේ ආලෝකය මේ විදුලි බුබුල අරි ආලෝකමත් දවල් වාගේ. එහෙම කියන්න එපා. මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. අන්ධකාරයේ නැත්තම් ආලෝකය අඳුනා ගන්න බෑ. දවල්ට විදුලි බිබුල දැම්මාම විදුලි බිබුල පත්තු වෙන බව පේන්නේ, දැල් වෙන බව දැනගන්නේ විදුලි බිබුල උවමනාවෙන් දැක්කොත් විතරයි. බිම බලාගෙන ඉඳලා තියා දන්නේ මේ මේකක් වෙනවායි කියලා. එහෙමනම් අන්ධකාරයේ පවතින තාක්කල් විතරයි ආලෝකය පේන්නේ, අන්ධකාරයේ නැත්තම් ආලෝකය පේන්නේ නැහැ. එහෙනම් ආලෝකය වටින්නේ නැහැ. ආලෝකයේ වටිනාකම ලැබිලා තින්නේ අන්ධකාරයේ ධාරිතාව මත. එහෙනම් සවස අය වෙනකොට සාමාන්‍ය අන්ධකාරයේ තියෙනවා ආලෝකයේ වටිනාකම අඩුයි, ටිකයි ආලෝක. අවස අයාමාර හත වෙනකොට අන්ධකාරයේ ධාරිතාව ටිකක් වැඩි. ඒ නිසා ආලෝකයේ ධාරිතාව වටිනාකම ටිකක් වැඩි වෙනවා. අට විතර වෙනකොට සම්පූර්ණම චිත්ත කරවලයි මොකවත් පේන්නේ. එතකොට කරවලේ ධාරිතාව වැඩි නිසා ආලෝකයේ වටිනාකම වැඩි. එතකොටයි ආලෝකයේ හොඳට බබලවන්නේ. මේ ධර්මතාවයේ සියුම් ධර්මතාවය වැටුණාම රූප පේනවද? පේනකොට නොපෙනෙන රූපේ බලන්න කියනකොට ඒකත් රූපයක් නම් රූපයක් නැ කියන රූපේ දිහා බලාගෙන ඉන්නවට වඩා පේන රූපේ බලාගෙන ඉතියම හොඳ නැද්ද? ගන්ධයක් නැති ස්වභාවය තුළ ඉන්නත් ගන්ධයක් තියෙන්නෙපාය. මෙතන ගඳක් නැහැ කියලා කියන්නේ දැනෙන්නේ නැති ගඳක් තියෙනවා කියන එක නේද? ආස්වාස ප්‍රාස්වාස වෙනවා. හැබැයි අරතරම් ගඳක් මෙතන නැහැ. එහෙනම් ගන්ධයක් නැතුව ගන්ධයක් ස්පර්ශ කරනවට වඩා දැනෙන ගන්ධය ස්පර්ශ කිරීම වඩා ත්‍යාපත් නේද? රසක් නැහැ කියන රසය අපි භුක්ති විඳිනවා මැටි ගොඩක් වාගේ, වතුර ගොඩක් වාගේ කියලා. රසක් නැති රසයේ භුක්ති විඳිනවට වඩා ඒ රසම භුක්ති විඳීම යාපත නෙමෙයිද? ස්පර්ශයක් ඇති වුනේ නැහැ කියන ස්පර්ශයට සමවැදලා ඒක විඳිනවට වඩා වැදෙන, එහෙම නැත්නම් විඳින ස්පර්ශයටම සමවදින එක යහපතක් නෙමෙයිද? එහෙනම් මේ ධර්මතාවය ගොඩාක් ගැඹුරින් සියුම්ව දැනම් ගන්නට පටන් ගත්තාම මේ භාවනා යෝගියාට තේරෙනවා මේ හැම ප්‍රශ්නයක්ම ගොඩාක් සියුම් ලෙස පවතින දෙයක්. මේක පියවි ඇසට පේන්නේ නැහැ. අනුමාන ඥානයකින් සිතට විතරක් ප්‍රත්‍යක්ෂ වෙනවා. භෞතික ඥාන තියෙනවා ඇස කන දිව නාසය සම කියන මේ ඥානවලට මේක ගෝචර වෙන්නේ නැහැ. අනුමාන ඥානයක් තියෙනවා, තියෙනවද නැද්ද කියලා ස්ථිර වශයෙන් කියන්න බැරි නිසා අනුමාන කියලා කියනවා. ඒ ඥානයට විතරක් පාළ වෙන එකක් මේ සියුම් ධර්මතාවය. එයා අනාගාමි වෙලා අනිත් සාමාන්‍ය පුදුජන කට්ටියට වඩා ගැඹුරින් පේනවා, ගැඹුරින් දැනෙනවා, ගැඹුරින් කල්පනා වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ඥාණයට සමවැදිලා මේ සෑම නාමයක් රූපයක් තුලම පවතින මේ සියුම් ධර්මතාවය නිරෝධ කරන්න වැඩකටයුතුල නිරත වෙනවා. මේ ලෝකේ ශබ්දයක් නැති තැනක් නැහැ. ඇයි? නිස්සබ්ද කියන එකත් ශබ්දයක්. රූපයක් නැති තැනක් නැහැ. රූපයක් නැහැ කියන අරූපාවචරයත් රූපයක්. ඇයි? ඒ රූපය නිර්වචනය කරන්න එපාය. රූපයක් නැති තැනක් මේක කියලා පෙන්නකොට එතන රූපයක් ඇදිලා. අරූපාවචර ලෝකය කියලා කියනකොට අරූපාවචන ලෝකයක් තියෙන්න බෑනේ. එන අරූපාවචරය කියලා පෙන්නකොට මෙතන ලෝකය හැදිලා ඉවරයි. සබ්දයක් නැහැ කියනකොට නිස්සබ්දය කියන සබ්දය තියෙන නිසා තමයි සබ්දය පිළිබඳ අපි නිර්වචනයක් දෙන්නේ. පැහැදිලි කිරීමක් කරන්නේ තියනවද නැද්ද කියලා ස්ථිර වශයෙන් කියන්නේ. එහෙනම් එතන සබ්දයක් තිබිලා. ආලෝකයක් තියෙනවයි කියලා කියනකොටම අපි දන්නවා ආලෝකයේ තියෙන්නේ අඳුර තියෙන තාක්කල් පවණයි. ඒ කියන්නේ මේකේ තවත් ප්‍රශ්නයකුත් තියෙනවා. මේක වටහාගෙන මේ සියලෝම ධර්මතාවයන් තුල අරූපාවචරය කියන්නේ කුමක්ද? රූපයක් නැති ස්වභාවයක්ද? එහෙම නැත්නම් රූපයක් තියෙන ස්වභාවයක්ද? මේක ගවේෂණයට පත් කරනවා. මේක තුල තියෙන පරම ශක්තිය කුමක්ද කියලා ගවේෂණය කරනකොට මේ භාවනා යෝගියාට එකපාරටම ඥානයක් පාළ වෙනවා. අරූපය තමයි රූපය උනේ, රූපය තමයි අරූපය උනේ. නිස්සබ්දය කම්පණයට පත් වෙලා, කම්පණය පීඩණයට පත් වෙලා, පීඩණය තරංගයේ බවට පත් වෙලා, තරංගය සතරමා භූත බවට පත් වෙලා, නාම රූප බවට පත් වෙලා, ඒකමයි ශබ්දය උනේ. නිස්සබ්දයේ ශබ්දයේ බවට, ශබ්දයේ නිස්සබ්දයේ බවට, රූපය අරූපයේ බවට, අරූපය රූපයේ බවට, ගන්ධය සුවඳ බවට, සුවඳ ගන්ධය බවට. එහෙනම් මේ ගන්ධය ගන්ධයක් නැති ස්වභාවයේ බවට, නැති ස්වභාවයේ තුලින් ගන්ධය බවට, මේවා හැම එකක්ම වෙනස් වෙවි, ඇති වෙවි, නැති වෙවි යන දේවල්. මේ කිසිම දෙයක් තුල නිවනක් නැහැ. මේ දෙකෙන්ම නිදහස් වුණොත් නිවෙන්න පුළුවන්, එතර වෙන්න පුළුවන්. ස්පර්ශය නැහැ කියන ස්පර්ශයේ තියෙන තාක්කල් විතරයි ස්පර්ශය හඳුනා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අපිව කය පුරාම අල්ලාගෙන ඉන්නවනම් මුළු කයම ස්පර්ශ වෙලා නම් ස්පර්ශය හඳුනා ගන්න බෑනේ. ඇයි මුළු කයම වැදිලා තිනකොට කොහමද අපි හොයාගන්නේ? හැබැයි ස්පර්ශයක් නැහැ කියන ස්පර්ශය තිබුණොත් ඇඟිල්ලක් තිබ්බ ගමන් දන්නවා ආවල්තනට ආවල් ඇඟිල්ල තිබ්බයි කියලා. එහෙනම් ස්පර්ශය නැහැ කියලා කියන එකත් ස්පර්ශයක්. ඒ ස්පර්ශය තිබුණොත් තමයි ස්පර්ශය වැටෙන්නේ, නැත්නම් ස්පර්ශය හඳුනා ගන්න බෑ. සිතවිල්ල හඳුනාගන්නේ කොහමද? සිතවිලි නැතුව තිබුණොත්. සිතවිලි තියෙන තාක්කල් කොහමද හඳුනාගන්නේ සිතවිල්ලක් නැති ස්වභාවය? එහෙනම් චෛතසිකයේ නැතිව තියෙනකොට ඇති වුණොත් අන්න සිතවිල්ලක් ඇති වුණයි කියලා කියන්න පුළුවන්. එහෙනම් සිතවිලි නිර්මාණයට ප්‍රධාන දායකත්වය සිතවිලි නැති ස්වභාවයයි. මේ ධර්මතාවය වටා ගත්තාම මේ අනාගාමි ආර්ය ශ්‍රාවකයා අරියත් මාර්ගයටපත් වෙනවා. අරියත් මාර්ගයටපත් වෙලා මේ ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ප්‍රශ්නය දැන් හොඳටම පැහැදිලි. මේ සෑම අරූපයක්ම රූපයක්, රූපයක්ම අරූපයක්, ශබ්දේ නිස්සබ්දයක්, නිස්සබ්දේ ශබ්දයක්, සුවඳ ගඳක්, ගඳක් සුවඳක්, ගන්ධය නැති ස්වභාවයක්, නැති ගන්ධය ගන්ධයක්, රස නැහැ කියලා කියන එකත් රසයක්, ඒකම රසක් බවට පත් වෙනවා. රස රස නැති ස්වභාවයට පත් වෙනවා. මේ தත්ත්වය වටා ගන්නකොට මේ භාවනා යෝගියාට එකපාරටම ඥානයක් පාළ වෙනවා. අරිය ඥාන කියලා කියනවා. අරිය ඥානයක් පාළ වෙලා මේ අරිය ඥානයෙන් කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ සෑම දෙයක්ම ගනුදෙනු වෙනවා. මේක නවත්තන්න බෑ. හැබැයි ඇති වෙලා නැති වෙලා යන එක විතරක් දිගටම වෙනවා. ඒක නිට්ටිය වශයෙන් වෙනවා. සෑම අණුවක්ම භ්‍රමණය වෙනවනම්, සෑම වස්තුවක් භ්‍රමණය වෙනවනම්, තප්පරෙන් තප්පරයට ජීර්ණය වෙනවනම්, සෙනෙයක් සෙනෙයක් ගානේ අනිත්‍ය වෙනවනම්, ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය පරම සත්‍යයක්, නිත්‍ය ධර්මයක්. මේ නිත්‍ය ධර්මයට සමවැදුනාම පරම සත්‍යයට සමවැදිනවා. ඒ කියන්නේ ඒ චිත්තානුපස්සනාව තමයි නිවීම කියන එක අවබෝධ වෙච්ච ගමන්ම එයා අරියත් බෝධියටපත් වෙනවා. මේ අරියත් බෝධියටපත් වෙලා මේ රූප හැම එකක්ම අරූප වෙනවා, අරූප රූප වෙනවා, ඇති වෙලා නැති වෙලා, නැති වෙලා ඇති වෙලා යන ස්වභාවයට සමවැදිලා කිසිම දෙයක් කරන්නේ නැතුව හැමදේම නිරෝධ වෙච්ච නිවිච්ච ස්වභාවය තුල හැම දෙයක්ම වෙන්න ඇරලා ඒ රූපය අරූපය වෙලා අරූපේ රූපේ වෙලා සබ්දේ නිස්සබ්ද වෙලා නිස්සබ්දේ නැවත සබ්ද වෙලා මේ ඝනදෙනුවට සමවැදිලා ඕම ඉන්නවා ගහක් ගලක් වාගේ මේක තමයි රාතන් වහන්සේ නමං මේ ලෝකේ ජීවත් වෙන ස්වභාවය මේ ධර්මතාවයට සමවැදිලා මේ ආකාර ජීවිතයටපත් වුනාම උන්වහන්සේට නැවත උත්පත්තිය කඩගන්නේ නැවත භවගාමි පැවත්මකට ගන්න හේතුව ඒ උත්තමයන් වහන්සේ තමන්ගේ භවගාමි ජීවිතය නතර කරගෙන විමුක්තියටපත් වෙලා එහෙනම් අපගේ ජීවිතය තුළ අපි විශේෂයෙන් අවධානම යොමු කරන්න ඕනේ මේ ලෝකේ නිශ්චිත වශයෙන් රූපයක් නැහැ දැන් දැකපු රූපේ එක ශණයකින් ඒකේ අනුග්‍රමණය වෙන නිසා ඒ ශණයක් තුල වෙච්ච ජීර්ණේ වීම දිราපත් වීම තුලින් රූපේ වෙනස් වෙලා පුංචි කාලේ අපේ රූපයයි දැන් තියෙන රූපයයි අතර ආසයි පොළවයි වාගේ වෙනසක් තියෙනව නේද එහෙනම් මේ නාම රූප මේ සෑම දෙයක්ම තප්පරයක් තප්පරයක් ගානේ වෙනස් වෙනවා අපට මේක වැටහෙන්නේ නැහැ අපි ඉතාලගෙන ඉන්නවා මේ ලෝකේ මොකවත් වෙනස් වෙන්නේ නැහැ මේක හැමදාම පවතින දෙයක් මේකේ අයිති අපට හැමදාම තියෙන දෙයක් හැමදාම අපි මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න ආවේ කියලා මේ වගේ දෘෂ්ටි තියෙනවා මේ දෘෂ්ටි පිළිබඳ අවබෝධයේ ඥානෙ පාළවු නැත්තම් සෑම ශණයක් ගානේ මගේ රූපය වෙනස් වෙවි අරූප වෙනවා සෑම ශණයක් ගානේ අපි ස්ථානයේ ඉන්නවා නම් ඒ ස්ථානය අරූප වෙනවා ජීර්ණේ වෙනවා දිරාපත් වෙනවා අපගේ වස්ත්‍රය සෑම තප්පරයක් ගානේ අරූප වෙවි යනවා ගත්ත ආහාර පාන සෑම ශණයක් ගානේ ආමාශය තුල කුස තුල අරූප වේවා ජීර්ණේ වෙලා යනවා ශණයක් ශණයක් ගානේ අපේ පරම ආයුෂ අරූප වෙලා ජීර්ණේ වෙලා මරණයට ලං වෙනවා මේ ධර්මතාවය වටා ගන්න නැතුව විමුක්තියටපත් වෙන්න බෑ මේකේ තියෙන යථාර්ථය දකින්න නැතුව මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න නැතුව අපට විමුක්තියටපත් වෙන්න ක්‍රමයක් නැහැ ආස්වාසය ප්‍රාස්වාසය අරූපය වශයෙන් මෙනෙහි කරන මේ භාවනා යෝගියා තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පිරිණිවීමට අවශ්‍ය සුදුසුකම් ලබනවා මේ ආකාරයට මේ භාවනාව වඩලා එහෙනම් අපේ ජීවිතය තුළ අපගේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම මේ කමඨාන වඩන්න ඕනේ මේ සෑම ස්ථානයකම රූපයක් නැහැ පේනවනම් රූපයක් ඒක මුලාවන් තප්පරෙන් තප්පරයට ජීර්ණ වෙන ලෝකේ ස්ථීර වශයෙන් දකින්න රූපයක් තියෙනවද තප්පරෙන් තප්පරයට කම්පණයට භාජනය වෙනකොට මේ ශබ්දයේ තරංගය වෙනස් වෙනවා නම් ඇයෙන නාමය ඒ විදිහටම පවතිනවද මේ තරංගයේ එහෙනම් මේ අරූපය ඒ වගේම තමයි මේ ශබ්දයේ තුල තියෙන නිස්සබ්දතාවය මේ රසය තුල තියෙන නිරසය ගන්ධය තුල තියෙන නිගන්ධය ස්පර්ශය තුල තියෙන ස්පර්ශ නැති ස්වභාවය සිතිවිලි වල පවතින සිතිවිලි නැති නැවතිච්ච ස්වභාවය මේක ක්‍රමක්‍රමයෙන් වටා ගන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕනේ අපි ලබාපු මිනිසක් භවය ඇයි විමුක්තියටපත් වෙන්නේ නැත්තේ අපි මේ කමඨාන් වශයෙන් වඩන්නේ ඒක අර යුතුකමක් වශයෙන් එහෙම නැත්නම් වගකීමක් වශයෙන් කරන භාවනාවක් බවට පත් වෙලා තයක් භාවනා කරන්න ඕනේ විමුක්තිය පිණිස භාවනා කරන්න ඕනේ වැඩසටහනේ භාවනාවට ඉන්න ඕනේ කියන අදහස මුල් කරගෙන අපි ජීවිත කාලෙම භාවනාව යුතුකමක් වගකීමක් වශයෙන් කළා මිසක් මේ අභිඥා ඥාන පාල වෙන සංසාර විමුක්තිය ඇති වෙන මේ විඥාණය ක්‍රමක්‍රමයෙන් අවබෝධ මට්ටම් අතරට ගින් මාර්ගඵල නිවන් අවබෝධ වෙන මේ පිළිවෙත් පුරලා නැහැ. මේ ක්‍රමවේදයේ තුල මේ ප්‍රතිපත්ති තුල මේක වඩලා නැ මේ ප්‍රශ්නය තමයි අපේ තියෙන එකම අඩුව මේ මොහොතේ මේ අඩුව හදා ගන්නට ඕනේ මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්න ඕනේ ඒක තමයි ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක් සේමෙනෙහි කිරීම අපි දැක්කා මේ සෑම දෙයක් තුලම පවතින ස්වභාවය සෑම රූපයක්ම නිර්මාණය වෙන ස්වභාවය මේ ලෝකයේ තියෙන පරම සත්‍ය කුමක්ද මොකවත් නැති ස්වභාවය එහෙනම් අවකාශ ධාතුව පීඩණයටපත් වෙලා ඒ පීඩණය කම්පණය බවටපත් වෙලා මේ කම්පණය තුල ඇති වුණු දෙදරුම් කෑම තරංගයක් බවටපත් වෙලා මේ තරංගය පරමාණු වලට වඩා සියුම් අණු බවටපත් වෙලා ඒ අණු එකතු වෙලා පරමාණු ඇති වෙලා පරමාණු නැවත අණු වශයෙන් ඇති වෙලා වැඩිපුර භ්‍රමණය වෙන අණු මධ්‍යස්ථ භ්‍රමණය වෙන අණු අවමෙන් භ්‍රමණය වෙන අණු කියලා භ්‍රමණ වේගයට අනුව කණ්ඩායම් තුනක් වර්ග තුනකට බෙදිලා මේ වර්ග තුන එකින් එකට එකතු වෙලා ඝන වස්තු ද්‍රව වස්තු වාය වස්තු උණුසුම් වස්තු කියලා වස්තු හතරක් නිර්මාණ වුණා පඨවි ආපෝ වායෝ තේජෝ කියලා කියනවා එහෙනම් මේ ඝන වස්තුව ද්‍රව වස්තුව වායු වස්තුව උණුසුම් වස්තුව කියන මේ වස්තු හතර නිර්මාණය වෙලා එකතු වෙලා මේ සෑම විශ්වයක්ම නාමයක් රූපයක්ම භෞතිකයක්ම නිර්මාණය වෙලා තියෙනවා එහෙනම් නාම රූප වල ආරම්භය අරූපය එහෙනම් ශබ්දයක් ඇති වෙන්න තියෙන්නේ මේ වගේ තරංගයකින් නේද මොකවත් නැති ඉස් ස්වභාවය තුල ඒ සිත තුල කම්පනයක් ඇති වෙලා ඒ කම්පනයේ පීඩනයක් බවට පත් වෙලා ඒක දෙදරුම් කාලා චෛතසිකයක් වශයෙන් නිර්මාණය වෙලා මේ චෛතසිකය අපගේ දිව කියන ආයතනයේ ප්‍රසාදයට පීඩනයක් ඇති කරලා ඒකේ මතකය අවදි කරවලා වචන ප්‍රකාශ වෙනවා මේකට තමයි ශබ්දය කියලා කියන්නේ එහෙනම් ආරම්භයේ කොතනද මොකවත් නැති අදාසක් සිටිවිල්ලක් නැති පීඩනයක් කම්පනයක් තරංගයක් නැති නැවතිච්ච සිත තමයි මේ ශබ්දයේ ආරම්භය එහෙනම් නිස්සබ්දය තමයි ශබ්දයේ ප්‍රතිඵලය නිස්සබ්දය කියන හේතුව නිසා ශබ්දය කියන ඵලයත් අරූපය කියන හේතුව නිසා රූපයත් රස නැති නිරස කියන ස්වභාවයේ ඵලයක් වශයෙන් රසයත් නිර්මාණය වෙනවා අපගේ ජීවිතයේ අපට හොඳට අත්දැකීම් තියෙනවා පැණි රස ಜಾති ගොඩාක් කාලා බීලා ටිකක් පැණි රස අඩු විශේෂ ආහාරයක් අරන් බලන්න මැටි ගුලියක් වගේ මොකවත් දැනෙන්නේ නැහැ. එහෙනම් රසය තියෙන තාක්කල් අපට රසයක් අඳුනා ගන්න බෑ. හැබැයි රස මොකවත් නැති නිරසය තුල ඒ ඉස්භාවය තුල මොනාරි පැණි රසක් රසයක් දිවට වැඩිච්ච ගම මුළු දිවම පිනේනවා එහෙනම් නිරසය තමයි ප්‍රතිඵලයක් වශයෙන් රසයක් වෙන්නේ ස්පර්ශ වෙනවනම් කයම අපි කොහොමද ස්පර්ශය අඳුනගන්නේ ස්පර්ශය වෙමින් පවතිනවා එහෙනම් ස්පර්ශයක් නැතුව තිබුණොත් තමයි වැදෙන බව ගැටෙන බව ඇප්පෙන බව ඇතිල්ලෙන බව රිදෙන බව තේරෙන්නේ එහෙනම් ස්පර්ශය අඳුනා ගන්න අපට ස්පර්ශ නැති ස්වභාවය ඕනේ එහෙනම් ස්පර්ශයක් නැ කියන හේතුව නිසා ස්පර්ශය කියන ඵලය අට ගන්නවා මේ අවබෝධ අපට ඇති වෙන්න ඕනේ අපගේ සිත තුළ ගොඩාක් චෛතසික නිර්මාණය වෙනවා හැබැයි චෛතසික නිර්මාණය වෙන බව දැනෙන්නේ කොහමද සිතවිලි නැතුව ඉන්නකොට සිතවිලි පාළ වෙනවනම් කල්පනා වෙනවනම් එතකොටයි අපි දන්නේ මේ ස්භාවය තුළ ඇති වෙනවනම් එහෙනම් ස්භාවයේ කියන නැවතිච්ච ස්වභාවයේ හේතුව මුල් කරගෙන තමයි සිතවිලි පාළ වෙන්නේ අරියත් බෝධියටපත් වෙච්ච ඒ තනන් වහන්සේ ළඟ කොහොමද සමාධියේ ඉන්න කෙනෙක් අවදි වෙන්නේ කියලා ඇහුවොත් උන්වහන්සේ බොහොම සරල උත්තරයක් දෙනවා නිස්සබ්ද භාවය ශබ්දයේ හේතුව නම් රූපයේ හේතුව අරූපය නම් රසයේ හේතුව නිරසය නම් ස්පර්ශයේ හේතුව ස්පර්ශ නැති ස්වභාවය නම් සිතිවිල්ලේ හේතුව නිස්සබ්ද සමාධිය නම් එහෙනම් සමාධිය හේතුවක් නේද? එහෙනම් අපි ඉතාලි කිව්වේ ඒක නිවීමක් කියලා නෑ. සමාධිය කියන්නේ හේතුවක්. ඒ හේතුව නිසා අටගන්න ඵලයේ චෛතසිකයක්. ඒ චෛතසිකේ නිසා ආයතන අය පිළිබඳ සිය ඇති වෙනවා. ජීවියා අවදි වෙනවා. එහෙනම් සමාධිගත වුණාම කලබල වෙන්න දෙයක් නෑ. අවුරුදු 10ක් 15කට ඈරෙන්න නැති වෙයිද දන්නේ නැහැ කියලා අපි බියපත් වෙන්න අවශ්‍ය නෑ. ඇයි අපි මේ විදිහට වියවුල් වෙන්නේ? කම්පණයටපත් වෙන්නේ එහෙම අවශ්‍ය නෑ. හේතුව සමාධිය කෙනක හේතුවක් නම් ඒ හේතුව මුල් කරගෙන ඵලයක් අට ගන්නවා. සීල සමාධි ප්‍රඥා ඇයි භාග්‍යතුන් වහන්සේ මේ සමාධිය කියන තැනට නිවීම සමාන කළේ නැත්තේ? එහෙනම් සමාධියට පස්සෙත් එකක් ඇති වෙනවා ප්‍රඥාව කියලා. එහෙනම් සමාධිය හේතුවක් බව තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරලා. අපි හිතනවා සමාධියටපත් වුණාම ඔක්කොම වැඩ ඉවරයි කියලා නෑ. සීලය සමාධි වෙලත් ප්‍රඥාව පාළ වෙනවා නම් සමාධියේ පස්සෙත් ඉවරක් තියෙනවා. එහෙනම් සමාධිය කියන්නේ හේතුවක්. ඵලයේ වශයෙන් ප්‍රඥාව පාළ වෙනවා. එහෙනම් මේ අවබෝධයටපත් වෙලා මේ අවබෝධය තුළ තියෙන ධර්මතාවයන් නිතර නිතර මෙනෙහි කරලා ඒක තුළ සෑම තප්පරයක් ගානේ අපගේ චිත්තානුපස්සනාව වඩලා අපි ලබාපු මිනිසක් භවය, අපගේ සංසාර විමුක්තිය, ආස්වාස ප්‍රාස්වාස රූපයක් නැති ස්වභාවයක් මත මෙනෙහි කිරීම සිය පීඨවීම කියන භාවනාව කළ යුතුයි. මේක තුළින් නිවිය යුතුයි. එනම් අපගේ අවසාන කමඨාන අපගේ නිර්වාණ මාර්ගය තමයි ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක්සේ මෙනෙහි කිරීම. එනම් අපි දැනගත්තා අරූපය තුළින් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්, විමුක්තිය හදන්න පුළුවන්, මේ දුක නැති කරන්න පුළුවන්. එහෙනම් මේක තුල තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ සැඟවිලා තියෙන්නේ. රාතන් වහන්සේ නමං ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක්සේ මෙනෙහි කරලා රාත්බෝධියටපත් වුනාම උන්වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය අරූපය කියන අත්‍විවරමින් ගොඩනගපු එකක්. අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි අපට කියන්න මේ දුක ඇති වෙන්නේ කොහමද, හේතු හොයාගන්නේ කොහමද, නිරෝධ කරන්නේ කොහමද, අපට අනුකම්පා කරලා දේශනා කරන්න කියනකොට උන්වහන්සේ දේශනා කරන පළවෙනි ධර්මයේ තමයි සෑම දුකටම හේතුව රූපය. මේ රූපයට හේතුව තමයි මේ රූපයට වටිනාකමක් දීලා ඇලිලා ගැටිලා මේකත් එක්ක ගනුදෙනු කිරීම තමයි හේතුව. නිරෝධ කරන ක්‍රමය මොකද්ද? රූපේ අරූපයක් වශයෙන් දකින්න. එහෙම වුණාම ඒක තමයි නිවීම. බලන්න චතුරාර්ය සත්‍ය උන්වහන්සේ දේශනා කරන ක්‍රමය. මේ කමඨාන තුලින් තමයි උන්වහන්සේ පටිච්ච සමුප්පාදය, සතර සටිපට්ඨානය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔක්කොම දේශනා කරන්නේ. ඇයි? උන්වහන්සේ වඩලා තින්නේ මේ කමඨාන. ප්‍රත්‍යක්ෂ වෙලා තින්නේ මේ කමඨාන. එහෙනම් මේ කමඨානානුසාරයෙන් තමයි චතුරාර්ය සත්‍ය දේශනා වෙන්නේ. ඒ දේශනා කරන ක්‍රමයට අනුව අපි දන්නවා කමඨාන් 40න් ආවල් කමඨානෙන් තමයි අරියත් වෙලා තියෙන්නේ. ආවල් කමඨාන කරන කොටගෙන තමයි සෝවාන් සකුර්දාගාමි අනාගාමි වෙලා තියෙන්නේ. ආවල් කමඨානෙන් තමයි මේ ධර්ම ඥානේ පාළ වෙලා තින්නේ. හේතුව තමන් වඩපු කමඨානෙන් තමයි තමන් ධර්මයේ දේශනා කළ යුත්තේ. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙච්ච ධර්මයෙන් තමයි 84 කිව යුත්තේ. වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් කමඨාන් 40ම වඩලා 40ම සීල සමාධි ප්‍රඥා වඩලා ආයතන අයෙම නිරෝධ වෙන අරියත් භාවයේ අභිරාස ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් ළඟට ඇව්වාම උන්වහන්සේ එකම කාරණාව කමඨං 40කින් කියනවා. ඇයි? රූපයක් වශයෙන් චතුරාර්යය කියනවා, අරූපයක් වශයෙන් කියනවා, ආනාපාන මත, ඒ කියන්නේ රූප මත, නාම මත, ඇලීම ගැටීම මත සිත පීඨවලා චතුරාර්යය කියනවා, මත පීඨන් නැතුව ඒක ප්‍රත්‍යක්ෂ වෙන ඥානීයට සමවැදිලා චතුරාර්යය කියනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය මට්ටම් 40කින් කියන්න පුළුවන් ඇකියාව ඒ ඥානයේ පාළ වෙනවා. එහෙනම් අපට අරූපය මුල් කරගෙන රූපයක් නැති ස්වභාවයෙන් 84දාම ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ නම් මේ සංසාර විමුක්තිය අපට සලස ගන්න ඕනේ නම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරගන්න ඕනේ නම් මේ කමඨාන අපගේ ජීවිත කාලය පුරාම අවසාන කමඨාන වශයෙන් අපගේ නිවන් මාර්ගයේ වශයෙන් මේක වඩන්න ඕනේ. එහෙනම් අද ඉඳලා අපගේ ඉතුරු වෙලා තියෙන මේ ආයුෂ කාලය පුරාම සෑම තප්පරයක් ගානේ ආස්වාසය ප්‍රාස්වාසය අරූපයක් ලෙස මෙනෙහි කරන භාවනා වඩමු. මේ කමඨාන වඩමු. සෑම මොහොතක් තුළම මේ අරූපය කියන ධර්මය අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම මෙනෙහි කරමු. එහෙනම් ආයතන අයතුලින් මේ අරූපය මෙනෙහි කරලා කර්මයෙන් බේරිලා කර්මයෙන් විසඳිලා රාසින්වත් කෙලෙස් ඇති වෙන්නේ නැති ස්වභාවයට මේ ආයතන අයමපත් වෙලා මේ ලබාපු මිනිසක් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ වෙලා ඒකාන්ත වශයෙන්ම පිරිණිවීමේ අවශ්‍ය කටයුතු ආස්වාස ප්‍රාස්වාස අරූපය ක්ලේශේ මෙනෙහි කිරීමේ කමඨාන තුළින් අප සියලු දෙනාටම ඉෂ්ට වේවා සිද්ධ වේවා පිරිණිවීමේ කටයුතු අපට ඇති වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.